සැඳහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතයේ ඇතුළත් වන පහරාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය වේරංජාවෙහි වැඩවාසය කරන කාලයකයි දේශනා කළේ. මහසાગරයේහි ආශ්චර්ය අද්භූත කරුණු අටක් පදනම් කරගෙන මේ සම්බුද්ධ ශාසනයේහි ධර්ම විනයෙහි පවතින සුවිශේෂී ලක්ෂණ අටක් මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා වූ පහරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ සමග සිදු කළා වූ සාකච්ඡාවක ප්‍රතිඵල විදියටයි මේ සූත්‍රය දේශනා කළේ. එක්තරා අවස්ථාවක පහරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්සේකින් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා. අසුරේන්ද්‍රය, අසුරයන් මහා සමුද්‍රයේට සිත් තලවා නැත්තම් කැමැත්තෙන් වාසය කරනවාද කියලා ඇහුවා. මේ අවස්ථාවේදී පහරාද සඳහන් කරනවා, ඔව් ස්වාමීනි, අසුරයන් මහා සමුද්‍රයේට සිත් තලවා වාසය කරනවා කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්න කරනවා, කතිපන පහරාද මහා සමුද්දේ අච්චරියා අබ්බසා ධම්මා යදිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අබිරවන්ති කියලා. පහරාද මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත කරුණු කීයක් දැකලද අසුරයන් සිත්තලා වාසය කරන්නේ කියලා. එහෙදී ਉਹ සඳහන් කරනවා, කරුණු අටක් දැකලයි ස්වාමීනි අසුරයන් සිත්තලා වාසය කරන්නේ. මොනවද ඒ කරුණු? මහා සාගරයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි අනුකොබ්බ නින්නෝ අනුකොබ්බ පොනෝ අනුකොබ්බ පබ්බහරෝ. මහා සාගරයේ අනුපූර වශයෙන් නිම්නයට පහළට ගමන් කරනවා. ඒ වගේම අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. අනුපිළිවෙලින් යටතට යන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය දැකලායි අසුරයන් මොහොතට සිතලා වාසය කරන්නේ කියලා සඳහන් කළා. දෙවෙනි කරුණ තමයි මහා සමුද්‍රය වෙරළ ඉක්මවන්නේ නැහැ. මහා සමුද්‍රයේ කොයිතරම් රැළ පහර ආවත් වෙරළෙදී ජල පහර බිඳිලා නැවත මුහුද කරා ගමන් කරනවා. සාගරයේ තියෙන මෙන්න මේ ලක්ෂණය නිසා අසුරයන් මොහොතට සිත්හලවා වාසය කරනවා කියලා සඳහන් කළා. ඊළඟ තුන්වෙනි කාරණය තමයි මහා සමුද්දෝ න මතේන කුණපේන සංවසති. මහා සාගරයේ මලකුණු සමග අපිරිසුදු දෑ සමග වාසය කරන්නේ නැහැ. යම් කිසි විදියක සාගරයට කුණපයක් මලමිනියක් නැත්නම් අපිරිසුදු දෑක් වැටුණොත් ඒ රණපතර මගින් වෙරළට ගෙනල්ලා දාලා මහා සාගරය පිරිසිදු වෙනවා. මෙන්න මේ ලක්ෂණය නිසා අසුරයන් මොහොතට සිත්හලවා වාසය කරනවා කියලා සඳහන් කළා. හතරවෙනි කරුණ තමයි මහා සමුද්‍රයට ගංගා, යමුනා, අචිරවතී, සරබෝ, මහේ ආදී මේ මහා ගංගා ඇවිල්ලා වැටිලා ඒ සියලු ජලය මොහොතට වැටුණට පස්සේ එකම මොහොදු දිය බවට මහා සමුද්‍රයේ බවට පත් වෙනවා. සාගරයේ තියෙන මෙන්න මේ ඒකාග්‍ර ස්වභාවය නිසාත් අසුරයන් මොහොතට සිත්තලවා වාසය කරනවා කියලා සඳහන් කළා. ඊළඟට පස්වෙනි කාරණය, මහා සමුද්‍රයට නොඑක් දෙසින් ජල පහරවල් එනවා, වැස්ස වහිනවා, මහා ජල කඳක් නිතර සාගරයට එකතු වෙනවා. එහෙම වුණත් සාගරයේහි පිරිල ඉතිරිල යාමක් නැහැ. වතුරෙහි අඩුවීමක් වැඩිවීමක් සාගරයේ දකින්නට නැහැ. මෙන්න මේ ලක්ෂණයක් දැකලා අසුරයන් මොහොතට සිත්තලා වාසය කරනවා කියලා සඳහන් කරනවා. හයවෙනි කරුණ තමයි මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. මහා සාගරයේ ලුණු රස නැමැති එකම රසයෙන් යුක්තයි. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණයක් දැකලා අසුරයන් මොහොතට සිත්තලා වාසය කරනවා කියලා පහරාද සඳහන් කරනවා. ඊළඟ හත්වෙනි කාරණය, මහා සමුද්‍රයේ නොඑක් විදියේ රත්නයන් තියෙනවා. මුතු, මැණික්, වේලුරිය, සංක, සිලා ආදී මේ අගනා වස්තුන් මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙනවා. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණය දැකලත් අසුරයන් මොහොතට සිත්තලා වාසය කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟ අටවෙනි කාරණය, මහා සාගරයේ අසුරයන්, නාගයන්, ගන්ධර්වයන් ආදී සුවිශාල සත්‍යයන් වාසය කරනවා. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණයක් දැකලා අසුරයන් මොහොතට සිත් තලා වාසය කරනවා කියලා පහරාද භාගතුන් වහන්සේ අභියස සඳහන් කළා. මහා සාගරයේ මේ ලක්ෂණ ටික සඳහන් කරපු අවස්ථාවේදී භාගතුන් වහන්සේට පහරාද සඳහන් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයනොත් මේ ධර්ම විනේ සිත් තලා වාසය කරනවාද කියලා ඇහුවා. එවලදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා, ඔව් පහරාද, මේ වික්ෂුන් ධර්ම විනේහි කැමැත්තෙන් අබිරමණය කරනවා, සතුටෙන් වැඩ වාසය කරනවා කියලා සඳහන් කළා. ඊළඟට පහරාද අහනවා, ස්වාමීනි, එවැනි කරුණු කීයක් තියෙනවද? ඒව දේශනා කරන්න කියලා සඳහන් කළා. භාගතුන් වහන්සේ දේශනා කරනවා, අට පහරාද ඉමස්මින් ධම්ම විනේ අච්චරියා අබ්බුතා ධම්මා යේ දිස්වා දිස්වා බික්කෝ ඉමස්මින් ධම්ම විනේ අබිරමන්ති කියලා. පහරාද, මේ ධර්ම විනයෙහි ආශ්චර්ය අද්භූත කරුණු අටක් නැවත නැවතත් දකිමින් භික්ෂුහෝ මේ ශාසනයෙහි සතුටෙන් වාසය කරනවාය කියලා. මෙහිදී භාගතුන් වහන්සේ මේ එක එක කරුණු පැහැදිලි කරනවා. පළවෙනි කාරණය තමයි, මහසාගරයේ ක්‍රමයෙන් ගැඹුරට යන වගේම මේ ධර්ම විනයත් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා සඳහන් වන ආකාරයට අනුපූර ක්‍රියාවලියක්, අනුපූර ශික්ෂාවක්, අනුපූර ප්‍රතිපදාවක් තියෙන නිසා භික්ෂුව මේ ශාසනයේ සිත්තලා වාසය කරනවා කියලා දේශනා කළා. දෙවෙනි කාරණය තමයි, මහසාගරයේ වෙරළ ඉක්මවන්නේ නැති වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයනොත් ජීවිත හේතුව නිසාවත් සීලය බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපද ඉක්මවන්නේ නැහැ කියලා සඳහන් කළා. මෙන්න මේ ලක්ෂණ නිසා භික්ෂුව මේ ධර්ම විනය සිත්තලා වාසය කරනවා කියලා දේශනා කළා. ඊළඟට මහසාගරයේ අපිරිසුදු දෑ නොතබා ගන්නවා වගේම මේ ශාසනයේ දුස්සීල වික්ෂෝන් හඳවගන්නේ නැහැ. ඔවුන් මේ ශාසනයෙන් අයින් කරනවා. මෙන්න මේ ලක්ෂණය නිසාත් වික්ෂෝ ශාසනයේ සිත්තලා වාසය කරනවා කියලා දේශනා කරනවා. ඊළඟ කාරණය තමයි, ගංගා යමුනාදී මහා ගංගා මෝදට වැටිලා එකම මුහුදු දියබාට පත් වෙන වගේම සමාජයේ හිටිය කුල හතරෙම අය, බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියන මේ කුල හතරෙම අය ශාසනයෙහි පැවිදි වෙලා එකම ශාක්‍ය පුත්‍රයන්, බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා. මේ ශාසනය තුල වෙනසක් නැහැ. මෙන්න මේ ලක්ෂණය දැකලාත් භික්ෂුවෝ මේ ශාසනයෙහි සිත්තලවා වාසය කරනවා කියලා දේශනා කළා. පස්වෙනි කාරණය, මේ මහා සාගරයට වතුර වැටුණට වැස්ස වැස්සට ගංගා ගැලුවට පිරිලි ඉතිරිලි යාමක් නැතුව වගේ මේ සම්බුද්ධ ශාසනයේත් අප්‍රමාණ සත්‍යයන් අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනවන පානවා. මේ පිරිනිවීමේ පිරි ඉතිරිලි යාමක් නැහැ. මෙන්න මේ ලක්ෂණය නිසාත් භික්ෂුවෝ මේ ධර්ම විනේ හිස්සෙත් තලවා වාසය කරනවා කියලා දේශනා කළා. ඊළඟට මහා සාගරයේ එකම ලුණු රස වගේ අයන් ධම්ම විනයෝ ඒක රසෝ විමුක්ති රසෝ, මේ ධර්ම විනයත් එකම වූ විමුක්ති රසය, කෙලෙසුන්ගෙන් මිදීම, අවිද්‍යාවෙන් දුරවීම නම් වූ එකම විමුක්ති රසය කොට ඇති නිසාත් භික්ෂුවෝ මේ ශාසනයේ සිත්තලා වාසය කරනවා කියලා දේශනා කළා. ඊළඟට මේ මහා සාගරයේ වටිනා වස්තු තියෙන වගේ සම්බුද්ධ ශාසනයේත් සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොජ්ජංග, ආරස්කණික මාර්ග කියන මේ 37ක් බෝධිපාරිසද් ධර්මයන්ගේ යුක්තයි. මෙන්න මේ ලක්ෂණයක් දැකලා ශ්‍රාවකයන් සම්බුද්ධ ශාසනයේ සිත්තලා වාසය කරනවා කියලා දේශනා කළා. ඊළඟට අටවෙනි කාරණය, මහා සාගරයේහි සුවිශාල සත්‍යයන් ඉන්න වගේ මේ ධර්ම විනයේ සෝවාන් ආදී මඟඵලලාභී සුවිශාල පුද්ගලයන් ශ්‍රාවකයන් වාසය කරනවා. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණය දැකලත් භික්ෂුව මේ ශාසනයෙහි සිත්තලා වාසය කරනවා කියලා දේශනා කළා. මහා සාගරයේ තේමා කරගෙන මේ සම්බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂ ආශ්චර්යවත් කරුණු අට භාගතුන් වහන්සේ මෙහිදී දේශනා කළා. එනිසා මේ ශාසනයේ තේරුම් අරගෙන මේ එකම රසෝ විමුක්ති රසය කරා ගොස් චතුරාර්ය සත්‍ය ආදී ධර්මයන් අවබෝධ කරගෙන සතර සතිපට්ඨාන ආදී බෝධිපාරිශුද්ධ ධර්මයන් සම්පූර්ණ කරගනිමින් සෝවාන් ආදී මඟඵලලාභී සුවිශාල පුද්ගලයන් වීමට අපිත් අදිස්ථාන කරගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාවත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.